ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලි උත්තර දුන්නා. මීට කලින් නයිඩයි දවස් ඒජන්ට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව කල්තබරස්ථා විවාදයක් තිබෙන නම වතාවක් මේ ගැට ප්‍රශ්න කෙරුවා. අගමැතිතුමා උත්තර දුන්නේ 10 වෙනි වතාවට. ඒ අපේ දිනේෂ් ගුණවන්ත මන්ත්‍රීතුමා යෝජනා කරන මැතිවරණයක් අපි සම්මත කරමු වහා මැතිවරණයක් තියන්න කියලා. යෝජනාව ගේන්න. අපි කැපටි ජන්දෙට උස්සන්න හද. උස්සන්න. ජන්දෙට. නැගිට කියන්නේ ගැටයක් ඕන කියලා. නැගිට.